කමිටුව දැන් අද ඉඳ නොවැම්බර් පළවෙනිදා ඉඳලා මහා ජනතාවගේ සහ දේශපාලන පක්ෂවල ඒවායේ දුක්ගැනවිලි පිළිබඳ වාර්තා ඒගොල්ලන්ගේ සාක්ෂි සියල්ලම විභාග කරලා ඉවරලා මාස දෙකක් ඇතුළත යම්කිසි වෙනස්කමක් කරන්න අවශ්‍යලා තිබෙනවා නම් මේ යෝජිත ක්‍රමයේ පළාත් පාලන ආයතන බෙදා හැරීම යන අධිකරණ කාරණා සම්බන්ධයෙන් වෙනස්කම් එය නිර්දේශ කරනවා.